talk. අවසාන ප්‍රඥාවේ ගැන්වීම අද දවසේ. I have really, really enjoyed this series. මම ඉතාමත්ම භුක්ති විඳ මේ තේමාව යටතේ ගැන්වීම. And we have looked at the wisdom of the world and the wisdom of man and the wisdom of God. ලෝකේ ප්‍රඥාව, මනුෂ්‍ය ප්‍රඥාව, දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපි මේ පාඩමේ ඉගෙන ගත්තා. There are three kinds of wisdom and then the wisdom of God. We have looked at three kinds. We've looked at two, we're going to look at three. ඒ ප්‍රඥාවේ වර්ග තුනක් ගැන ඉගෙන ගත්තා වගේම දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ වර්ග තුනක් ගැන අපි ඉගෙන ගත්තා. The first wisdom of God that we looked at was Sophia. දෙවියන් වහන්සේගේ ප්‍රථම ප්‍රඥාව අපි සොෆියා ලෙස ඉගෙන ගත්තා. Which is theoretical wisdom. ඒක ඇවිල්ලා ලිඛිත ප්‍රඥාවයි. Which means that you know facts. ඒ කියන්නේ ඔබ සාධක දන්නවා ඔබගේ මනසේ. Anything that you need to know about anything, those facts can come to you. ඕ නෑම දෙයක් ගැන ඔබ දැනගත යුතු දේ ඔබට ප්‍රඥාවක් ලෙස පැමිණෙනවා ඔබගේ මනසට. Whether it's about your business, for your studies, for your family, for relationships, for ministry, for anything, those facts the Holy Spirit can give to you. ඔබගේ ව්‍යාපාරය, ඔබගේ ඉගෙන ගැනීම, එහෙමත් නැත්නම් පෞල සේවය, මේ දේවල් වලට අවශ්‍ය සාධක ඇතුළු ප්‍රඥාව ඔබට ලැබෙනවා. Colossians 2 verse 3. In Christ are hidden all the treasures of wisdom, Sophia, and knowledge. Kolosi 2:3 e tanan wahanse tule pragnyaven danagan me sielu vastu nidahane kara attemaya. Isn't that great? Has that helped you and has that helped your kids with their exams? Eka obata udaw karana da obage daruwan me kale di vibhage karana ountat meka adala karana. I keep telling them that. Ounta digin digetama mam me de kiyana mage daruwanta. It takes a lot of pressure off me. ගොඩක් මගෙන් පීඩාව ඉවත් කරනවා ඉදී. Right, and how do we get that? We get it by speaking in tongues. කොහොමද අපි සොෆියා ලබා ගන්නේ අන්‍ය භාෂාවෙන් ආඥා කරන්නේ? As we speak in tongues, those facts are revealed to us as we need them. අන්‍ය භාෂාවෙන් කතා කරන විට අපට අවශ්‍යතාවය අනුව ඒ සාධක දෙවියන් වහන්සේ දෙනවා. Nobody in this church is foolish and stupid. මේ සභාවේ කිසිම කෙනෙක් අඥානය නැහැ. Nobody is a failure. කිසිම කෙනෙක් අසමත් අසාර්ථක අය නැහැ. Because Sophia is there in you. මන්ද සොෆියා ඔබ තුලයි. And as you speak in tongues, that comes out of you into every situation that you need. ඔබ අන්‍ය භාෂාවෙන් ආඥා කරන කල කතා කරන කල ඔබට අවශ්‍ය සාධකය ඔබ තුලින් එළියට එනවා. The second type of wisdom is what? දෙවෙනි වර්ගය මොකද්ද දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ? Sunesis, very good. We're fluent, right, in these Greek words. Sunesis is critical wisdom. Sunesis kiyala kiyanne itamathma wedagath wu pragnawa. Now if I'm critical of somebody, that means I put them down. It is not that meaning. යම් කෙනෙක් ගැන මම විනිශ්චය කරනවා නම් වැරදි ආකාරයකට ඒ විනිශ්චය කිරීමේ ප්‍රඥාව ගැන නෙමෙයි මේ ස්ථානයේ කතා කරන්නේ. Critical means I'm putting thoughts together. ඒ විනිශ්චය කරන්නව ප්‍රඥාව කියලා මම මේ වචනේ කලින් පාවිච්චි කරේ නේද? So that I can have an understanding of something. එතකොට මට පුළුවන් එක එක සාධක අරගෙන සම්පූර්ණ තේරුම් ගැනීමක් It's like අරගන්න. If I have jigsaw pieces. හරියට ඒ jigsaw puzzle එකක් වගේ. Jigsaw puzzles, right? And you have lots of different pieces. එක එක කෑලි තිබෙනවා. Every single piece is like a piece of Sophia. ඒ හැම කෑල්ලක්ම සොෆියා කෑල්ලක් වගේ. And as you put the Sophia as you put the puzzle pieces together, what happens? ඒ puzzle කෑලි ඔක්කොම එකට හරියට එකතු කරපුවාම මොකක්ද වෙන්නේ? You get a wonderful picture. ඔබට අනර්ග පින්තූරයක් තිබෙනවා ඔබ ඉදිරියේ. And you don't just think, oh, that piece is really nice, but you see the whole thing, you have an understanding of what the puzzle is about. ඔබ හිතන්නේ ආ මේ පොඩි කෑලි ඉතාමත්ම අනර්ගයි ලස්සනයි කියලා. නමුත් ඔබ ඒ ඔක්කොම එකතු කරලා ලොකු පින්තූරයක් අලංකාරව පැහැදිලිව දකින්නවා. So that you understand all of these facts that you have. ඒක තමයි සුනෙසිස් කියලා කියන්නේ ඔබට තිබෙනව මේ සාධක ඔක්කොම එකතු කරලා විශාල පින්තූරයක් දැකීමයි. Ephesians 3 verse 4 is what we use, isn't it? It's what Paul's talking about. In reading this then you will be able to understand my insight into the mystery of Christ. ඒ ප්‍රකාරයට නුඹලාය කියවන විට ක්‍රිස්තුස් වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම් ගන්නට පුළුවන්. Paul had an amazing understanding of Christ. පාවුල්ට ක්‍රිස්තුස් වහන්සේ ගැන පුදුම තේරුම් ගැනීමක් තිබුණා. He didn't just know the facts that Jesus died, that Jesus rose again, that Jesus was in heaven. He had an understanding that brought all of those facts together. යේසුස් වහන්සේ මැරුණා නැවත නැගිට්ටා ස්වර්ගයට ගියා කියනව සාධක නෙමෙයි පාවුල්තුමා දැනගෙන හිටියා සම්පූර්ණ පිළිතුරෙන් ඒ සුනෙසිස් තුලින් තමයි පාවුල්තුමා අලුත් ගිවිසුම ලිව්වේ Joshua 1 verse 8 Joshua පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය Do not let this book of the law depart from your mouth meditate on it day and night so that you may be careful to do everything written in it then you will be prosperous and successful that is sunesis මේ යොෂුවා 1:8 කියන මේ ව්‍යවස්ථා පොත නුඹගේ මුඛයෙන් පහන වේවා හිලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්න පිණිස රෑදාවල් ඒ ගැන මෙනෙහි කරපල්ලා එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුබ සිද්ධවන්නේ ඔබ දේව වචනය මෙනෙහි කරන විට දෙවියන් වහන්සේගේ සුනෙසිස ඔබ තුළ පැමිණෙනවා As you meditate on the word it's like we open our mind to the work of the Holy Spirit in our minds වචනය මෙනෙහි කරනකොට ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවට ඉඩ හරිනවා අපගේ මනස තුල to bring understanding අපට ඒ තේරුම් ගැනීම ගැන එන පිණිස because when we have understanding we will know what has to be done in order to make bring success අපිට තේරුම් ගැනීම තිබෙනකොට අපි දන්නවා කුමක්ද කරන්න ඕනි සාර්ථකත්වයේ උදෙසා කියලා as we meditate on the word the things that we need triumph for this year we will get sunesis for it because the holy spirit will enlighten our minds දේ වචනේ මෙනෙහි කරනකොට මේ වසරේ විජයග්‍රහණය ඔබට අත්දකින්න අවශ්‍ය හැම අංශයකටම දෙවියන් වහන්සේගේ සුනිසිස් පැමිණෙන්න යනවා ඔබගේ මනස ආලෝකමත් වෙන්න යනවා දේ වචනේ තුල Which we read about it in Ephesians that means like a light is switched on ඒ එපිසපොතේ කියනවා හරියට ඒ ආලෝකමත් කරනවා කියලා අපි කියනවා When the light is switched on suddenly you can see light එකක් on කරපුවාම කරවලේ ඔබට හදිසියෙම දකින්න පුළුවන් වෙනවා As you meditate on the word the holy spirit bring sunesis into your situation deva vachane menehi karanta deviyan wahanse obage tattwan walata sunesis genenawa now this I found this morning and I just loved it especially for you superstars daniel 12 verse 3 daniel dolasweni parichchede 3 weni padaya those who are wise will shine like the brightness of the heavens and those who lead many to righteousness like the stars forever and ever those that wisdom is sunesis nuwana atto aakashe deepthiya menda boho deneku dharmishtakamata harawa ganno tarakawan menda sada kaaleetama babelenno etana katha karanna awu nuwana ewilla sunesis when we have that sunesis it's like we shine like the brightness of the heavens isn't that incredible e sunesis tibenakota api hariyata e taru wage babelenta patan gannowa deepthimata patan gannowa in a small place when we have sunesis sunesis tibenawita tavadurata apata hangila inna We are bright, we are shining, we are noticeable. අපි ආලෝකමත් අපි දීප්තිමත් අපි හැමෝටම පෙනෙනවා. Not because we're proud and because we're bragging, but because when we have sunesis, we will shine. අපි උඩඟු like the brightness of the heavens. අපි උඩඟු වෙන නිසාවත් අපවම පාරට්ටු කරගන්න නිසාවත් නෙමේ සුනෙසිස් අප තුල තිබෙන නිසායි. Isn't that beautiful? ඒක ඉතාමත්ම අලංකාරයි නේද? Right. So we have to read the Bible. ඉතින් අපි දේව වචනය කියවන්නට අවශ්‍යයි. Then Pastor Roshan last week mentioned Exodus 31 verses 2 and 3. Pastor Roshan ගිය සතියේ කිව්වා නික්මයාම 31 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා. God had given this incredible plan to Moses. දෙවියන් වහන්සේ මෝසෙස්ට අනර්ග සැලසුමක් දුන්නා. To build the temple. ඒ මාලිගාව තනන්නට. To build this ark and all these things and put all this stuff in it. ඒ අවශ්‍ය සියලු දේ නිර්මාණය කරන්නට. And this is what God says. මේක තමයි දෙවියන් වහන්සේ උට කියන්නේ. See, I have chosen Bezalel, son of Uri, the son of Hur. Of the tribe of Judah, and I have filled him with the Spirit of God, with skill, ability, and knowledge in all kinds of crafts. Hallelujah. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට බලව මම යුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරිගේ පුත්‍ර වූ බෙෂලෙල්ගේ නම කියා ඔහු කැඳවා දක්ෂ කර්මාන්ත යෝජනා කර රණින්ද රිදීෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමට බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත් සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද Right there in my version it says he was filled with understanding and with knowledge no with wisdom and with understanding මගේ පරිවර්තනයේ කියන්නේ ඔහු ඒ ප්‍රඥාවෙන්ද තේරුම් ගැනීමෙන්ද පූර්ණව සිටියා This man was filled with so that he knew what he had to do and he was filled with an understanding so that he knew how he was going to do this amazing work that had to be done in the temple මේ මානුෂ්‍ය පූර්ණම හිටියා මොකක්ද ඔහු කරන්නට යන්නේ කියලා ඒ වගේම හොඳ තේරුම් ගැනීමකින් හිටියා කොහොමද මේ දේ කරන්නේ කියලා and it might be that you know what you have gifts and talents ඔබට talent දීමනා තිබෙන්න පුළුවන් and you've always had them හැම වෙලාව ඔබට නිරන්තරයෙන් තිබුණා කියලා ඔබ දැනගන්න පුළුවන් but as you begin to use them නමුත් ඔබ ඒ දේ කරන්න පටන් ගත්තාම පාවිච්චි කරන්න ඊට පස්සේ ගැන යාඥා කරන්න පටන් ගත්තාම The Spirit of God will give you increased understanding as to how to use those gifts. සුදාපෙන් වහන්සේ ඔබගේ තේරුම් ගැනීම වැඩි කරන්න යනවා කොහොමද මේවා තවත් පාවිච්චි කරන්න කියලා. Every gift is there to glorify God. හැම දීමනාවක්ම තිබෙන්නේ දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමටයි. Whether you use it in your workplace, in your family or in the church, it is all there to glorify God and to build the kingdom in some way. රැකියා ස්ථානයේ පවුලේ එහෙමත් නැත්නම් සේවයේ වෙන්න පුළුවන් සියල්ල තුල දෙවියන් වහන්සේට මහිමය දීමටයි ඔබගේ දීමනාව. And what I have loved about the superstar Paula even before it's begun is the amazing Sophia and Sunesis I have seen in the handwork that has been made for next Sunday. Superstar Paula patan gantat prathame indala mama ithamathma priya karapu deyak thamai e ithamathma alankarawa e athweda karanta manushyanwa devan hanse pavichchi karapu hati. Right, and there are other times like this guy, I think he was landed in it. E wage me wage You know what I mean by that? He was just like God said, right, I've chosen him. I've put wisdom and I've put Sophia and Sunesis in him. Off you go, mate. දෙවියන් වහන්සේ මේ මිනිසයාට අපි දකිනවා මේ ඔබව මම තෝරගෙන තිබෙනවා සුනෙසිස් ප්‍රඥාව සොෆියා ප්‍රඥාව දීලා තිබෙනවා යන්න දැන් වැඩ කරන්න ඒ වගේ. It wasn't necessarily that he knew all about it beforehand. He hadn't been doing this all his life. He'd been living in a desert. ඔහු කලින් දැනගෙන සිටියේ නැහැ මේ වැනි දීමනාව ඔහු තුළ තිබෙනවා කියලා. හදිසියෙම තමයි දෙවියන් වහන්සේ ඔහුට කතා කරන්නේ. But God chose him. නමුත් දෙවියන් වහන්සේ ඔහු තෝරගත්තා. For that particular task at that particular time. ඒ කාලේදී ඒ දේ කරන්න උන්වහන්සේ කතා කරා ඔහුට. And he said I've put Sophia and I've put Sunesis in you. Saha unhansi kiyana mama Sophia Sunesis oba thula dama thibenawa. Now get on and do it. Then oba me de karanta one. So if somebody comes up to you and asks you to do something and you think අදිසේවත් කවුරු හරි ඔබ ළඟට ඇවිල්ලා කිව්වොත් ඔබ මේ දේ කරන්න ඕනි කියලා ඔබ I don't know how to do, I've never done that. She's really good. He's really good. He's ඔබ පුදුමයට පත් වෙලා ඔබ හිතන්න එපා මම කවදාවත් මෙහෙම කරලා නැහැ මට නම් කරන්න බෑ අරයා හොඳයි මෙයා හොඳයි එයා මීට කලින් කරලා තිනවා එහෙම හිතන්න එපා You know what? Remember I have Sophia and I have Sunesis and I am going to start to walk in it and I'm going to start to use it and I'm going to do something I haven't done before. ඔබ මතක තබා ගන්න ඔබට සොෆියා තියෙනවා සුනෙසිස් තිබෙනවා ඒක නිසා ඔබට කියන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන් ඔබ වෙනස් වූ දෙයක් කරන්න යනවා කියලා හිතලා ඔබ කරන්න අවශ්‍යයි. Amen. We can get bigger. අපිට පුළුවන් මීට වඩා විශාල වෙන්න. We can get more effective. මීට වඩා බලපෑමක් ඇති කරන්න. We can do things we haven't done before. මීට කලින් අපි නොකරපු දේ කරන්න පුළුවන්. Because we have Sophia and Sunesis. මන්ද අපට සොෆියා සුනෙසිස් තිබෙන නිසා. 1 Chronicles 12:32 From Issachar, men who understood the times and knew what Israel should do. එකලේකම් 12:32 ඊශ්‍රායෙල් වරුන් විසින් කළ යුතු දේ කිමෙක් දැයි දැනගෙන දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තා වූ ඉස්සාකර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද There were 12 tribes in Israel. ඊශ්‍රායෙල් හි ගෝත්‍ර 12ක් තිබුණා. And they were all in the same situation. ඔවුන් හැම කෙනෙක්ම එකම තත්ත්වයේ වාතාවරණය ඉතිහාස. But what does it say about the tribe of Issachar? මොකද ඊශ්‍රායෙල් ඉස්සකාර් කියනවා ඒ ගෝත්‍රය ගැන කියන්නේ. They were men who understood the times and who knew what to do. ඔවුන් කාලයන් තේරුම්ගෙන හිටියා. ඔවුන් දැනගෙන සිටියා කුමක්ද කළ යුත්තේ කියලා. When we have Sunesis, we don't just know the facts. Oh, the times are difficult. Oh, this is challenge. This is difficult. This is difficult. But you understand those times and because you understand them, you know what to do. සුනෙසිස් තියෙනකොට ඔබ නිකන් සාධක දැනගන්නවා විතරක් නෙමෙයි ඔබ තේරුම් ගන්නවා ඔබට කුමක්ද කරන්න තියෙන්නේ කියලා සහ ඔබ කොහොමද කරන්න කියලා. Have you ever met people? Oh, I don't know. Like this. ඔබ I don't know what to do. I think it's terrible. අනේ මන්ද නැම මොනවද කරන්නද කියලා මෙහෙම නිතර කතා කරන අය ඔබ දැකලා තියෙනවද? Yes. Yes. දැකලා තියෙනවද? Yeah, right. We have. But what, when you have Sunesis, you understand the situation. You don't pretend it's not there. You know that it's there. And you know what to do. Sunesis. That is Sunesis. Sunesis tiyenakota oba therum gannawa mevani deyak tibenawa namuth mekata kohomada kriya karanne kiyalat obata honda therum ganimak tibenawa. Isn't that brilliant? Eka ithamathma anargai neda? Isn't that just amazing? Eka pudumai neda? There can be so many challenges going on, but when we have Sunesis, we can know what to do. බොහෝ අභියෝගයන් තිබෙන්නට පුළුවන් අපගේ ජීවිතේ නමුත් අපිට සුනෙසිස් තිබෙනකොට අපි දන්නවා ඒ අභියෝගයන්ට මොනවද අපි කරන්න ඕනේ කියලා. Yes and it starts because you have an understanding in your mind. ඒක පටන් ගන්නෙ ඔබගේ මනසේ තේරුම් ගැනීමක් තිබෙන නිසායි. But you know what? ඔබ දන්නවද? Sophia and Sunesis on their own is not enough to cause us to be triumphant. Sophia sunesis vitarak pramanavat na apata vijayagrahi venta. We need the third kind of wisdom. Apata avashyai e tunweni vargaye prajnyawa. We need phronesis. Apata phronesis avashyai. Can you say phronesis? Phronesis kiyamuda? Okay. No, muddy matter. Phronesis. Yes, very good. So we have Sophia. Apata Sophia tiyenawa. Sunesis. Sunesis tiyenawa. Phronesis. Phronesis tiyenawa. Right, phronesis is practical wisdom. Phronesis ævilla prayogika prajñāvai. It means it's a force that causes you to do the right thing. E kiyanne obata hari de kirimata balapæmak æti karannavu prajñāvai. It means that you love the will of God greater than your own understanding. E kiyanne obage therum gærimata wada oba deviyan wahansege kæmattata aasha karana kene. You have a mindset. Obata manasikatwayak tibenawa. And the mindset is a mindset that Christ would have. E manasikatwaya ævilla hariyata Kristus wahanseṭa tibuna awa manasikatwaya wagemai. So it empowers you to do the right thing. Haride karannata obata balaya denawa e manasikatwaya. Sophia happens within you. Sophia siduwenne oba athulai oba athulanthayi. Sunesis happens within you. Sunesis siduwenne obage athulanthayen. Phronesis is the demonstration of the sunesis that you have. Phronesis ævilla e sunesis oba athula tibennao prajñave pitastara pennum kirimai. I was reminded this morning of that verse in Luke 7 verse 35. Luke 7 paricchede 35 vene pade which says wisdom that Sophia is proved right by her actions. Prajñava satyatavayak ai pennum karala karunu labanawa kriyaven kiyala kiyenawa. Wisdom Sophia is proved right by her actions. Etana prajñava kiyala kiyanne Sophia eka attak bavata satyak bavata sanatha karanne e kriyawa tulinui kiyala sadahan wenawa. By her children, by what happens, right? සිදුවෙන්නාවු දේවල් වලින්. Right, so that means Sophia, you can have all of the Sophia in the whole world going on in your spirit, and you can have all of the Sunesis in the whole world going on in your mind, but if you don't do anything with it, it hasn't been proved right. මුළු ලෝකෙම Sophia Sunesis ඔබ තුල තිබෙන්නට පුළුවන්. නමුත් ඒ තුලින් ඔබ ක්‍රියාවක් කරන්නට යන්නේ නැත්නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. Phronesis is a practical wisdom. Phronesis ævilla prayogika prajñāvai. I wanted to give you an example. ඔබට මම කැමති උදාහරණයක් දෙන්න. Chicken curry. කුකුල් මස් හොද්දා. Okay, you're lying in bed one morning. ඔබ එක උදෑසනක නිදාගෙන ඉන්නවා. And you're thinking, gonna make chicken curry. ඔබ හිතනවා මම දැන් කුකුල් මස් හොද්දාක් හදනවා. Right? Right? And you think, "Oh, ladies, you're happy, right? You're going to be hungry within 5 minutes." Okay? විනාඩි 5කින් බඩගිනි හැදෙනවා. And in your head, you're thinking of all the things that you need to make chicken curry. ඔබ ඔළුවෙන් හිතනවා දැන් මොකද්ද මේ මොනවද අවශ්‍ය මේ මස් හොද්දාක් හදන්න කියලා. Sophia means that you know everything that you've got to put in the curry. Sophia කියන්නේ ඒ හොද්දට දාන්න අවශ්‍ය සියල්ල දැන් ඔබ දන්නවා ඔබගේ මනසෙන්. Now you're still sitting in your bed. ඔබ තවමත් නමුත් ඉන්නේ ඇඳේ. And then you think, right. ඊට පස්සේ ඔබ හිතනවා, what have I got to do? මොනවද මම දැන් කරන්න යන්නේ? And you can go through the plan in your head. ඒ සැලැස්ම ඔබගේ මනස තුලින් ක්‍රියාත්මක වෙන්න දෙන්න පුළුවන්. Put the oil in the pan. Turn the gas on. Tell down no ne gas ek on karanno ne chicken kapanno ne uyanno ne chicken put it, do something else with the cooker, get the vegetables, cut the vegetables up, put the vegetables in the pan, mix it all, and you're going through it in your head, right? Then obage manasen oba okkoma then kriya karano. So you know what to do. You can't just have one onion and one garlic and have a chicken curry. You have to do something with it to make the curry. ඔබ දන්නවා දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. එක ලුණු ගෙඩියක්, එක සුදු ලුණු ගෙඩියක් chicken තිබුණ පළියට ඒක හොද්දක් වෙන්නේ නැහැ. That is sunesis, right? මේ තමයි sunesis. That's sunesis, right? You've got a plan of what you're going to do. ඔබට සැලැස්මක් තිබෙනවා ඔබ කුමක්ද කරන්න යන්නේ කියලා. But you're still in bed. නමුත් ඔබ තාමත් ඉන්නේ ඇඳේ. No chicken curry anywhere in sight. ඒ chicken curry එක අහලකවත් නැහැ. Ah. No good, right? If you just tell your children and your husband, "Oh, don't worry, I had the sunesis for chicken curry," they're not going to be that happy about it, right? ඔබ දරුවන්ටයි හස්බන්ඩ්ටයි කිව්ව තින් එහෙම මට සුනෙසිස් තියෙනවා මේ කුකුල් මස් හොද්දාක් ගැන කියලා ඕන් සතුටු වෙන්න යන්නේ නැහැ. They're not going to be happy. Would you be happy, guys? No. ඔබ සතුටු වෙන්නේ නැහැ. No, sunesis of chicken curry is totally and utterly no good. Chicken curry එක ගැන සුනෙසිස් ප්‍රමාණවත් නැහැ. Right? What do you have to do? ඔබ මොකද්ද කරන්න ඕනේ? You have to get out of bed. You have to get those onion and that garlic and you have to do some work. ඔබ ඇඳෙන්නේ නැගිටින්න ඕනේ ඒ අවශ්‍ය ද්‍රව්‍ය ඔබ ගන්න ඕනේ ඊට පස්සේ ඔබ යම් ක්‍රියාවක් කරන්න ඕනේ Now we're doing phronesis. Then තමයි phronesis කරන්නේ. This is phronesis. You get out of bed and you start cutting your onion and cutting your garlic and doing all the things that you have to do, cutting your chicken. ඔබ ඇඳෙන් එළියට ඇවිල්ලා ලුණු ඒ යම් මිරිස් අවශ්‍ය සියල්ල දැන් කපන වෙලාවයි. And sometimes we can, you know what? Sometimes we can think, you know what? If I actually have to do something It's going to be a bit boring. It's much more fun to dream about it. සමහරවිට ඔබ හිතන්න පුළුවන් අනේ මොන හරි කරන්න ගියාම හරි කම්මැලිනේ. ඊට වැඩිය හොඳයිනේ සිහින දකින්න එක කියලා. Oh, can't be bothered to do that. මට නම් ඒක කරන්න බැහැ. Have you ever thought that about cooking, ladies? Oh. උයනකොට ඔබට එහෙම හිතිලා තියෙනවද අනේ තවත් නම් බැහැ. But actually about anything in life, we can sometimes think, oh, can't somebody else do that? සමහරවිට ජීවිතේ ඕනෑම දෙයකට ඔබට සිතන්න පුළුවන් වෙන කවුරු හරි හිටියා නම් මේ දේ කරන්න කියලා. I really don't want to do that. I know it, but I don't want to do it. මම දන්නවා මේක කරන්න ඒත් මම කැමති නෑ මේක කරන්න. Can you put the next picture on? ඊළඟ. Actually, phronesis, doing phronesis can be really fun. Phronesis යම් දෙයක් කිරීම ඉතාමත්ම විනෝදජනක වෙන්න පුළුවන්. When you start they're having fun cooking something, right? I love that picture. ඕන එකට ආහාරයක් පිළියෙල කරමින් විනෝද වෙනවා. Fun in the kitchen. We need fun in the kitchen, right? ඒ කුසියේ විනෝද වීම අපට අවශ්‍යයි. Right, but when we start doing the things that God wants us to do, I find very often other people come around who are doing the same thing and there is a great joy in doing phronesis devyan mahanse apita karanna kiyanna u deyak api karana vita eth samagama tawatta ekatu vela e sthanayata paminenawa apath samaga ekata kriya karanna etukota phronesis thula apita vinoda wenna puluwan ekata there could be other things that you're doing but actually as you do it there is a joy that comes in you and there is a fellowship that comes not only with the holy spirit but with other people ඔබට ඒ දේ එකමුතුව කිරීම තුළ ප්‍රීතියක් ඔබගේ ආත්මය ඔබගේ හදවතේ ඒ වගේම එකිනෙකනා සමග භුක්ති විඳින්න පුළුවන් කාලයක් ලැබෙනවා. ඒක නිසායි සතිය තුළ මම ඉතාමත්ම කැමති සභාවට පැමිණෙන්නට. ඒක නිසායි මම සයිලට් ඉතාමත්ම කැමති. ඒක නිසායි තමයි යාඥා and there's a joy that comes that you really can't always get on your own. යාඥා කණ්ඩායමට පැමිණෙන්නට මම ආස කරන්නේ ඒකයි. මොකද අපි එකට එකමුතු වෙනකොට ඉතාමත්ම විනෝද කාලයක් ගත කරන්න පුළුවන් හැමතැනක So I've got out of bed and I've cooked my thing and I've had a lot of fun and then look at what I've made. ඉතින් අපි ඊට පස්සේ and then negative අපි එකතු වෙලා ඉතාමත් රසවත් හොද්දක් තියෙනවා. Doesn't that look yummy? ඒක ඉතාමත්ම රසවත් වගේ නේද? Oh wow. Isn't this great? Who's hungry? Right, who's having some sunesis now? කාටද දැන් සුනෙසිස් එන්නේ? Right. Okay, can you see the fruit what happened I had to start with Sophia I had to get sunesis yes that's right and then I had to do it ඔබ දැක්කද මේ පින්තූරේ ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය වුණා ඒ සොෆියා තුලින් ඒ සාධක අරගන්න ඊට පස්සේ ඔබට කොහොමද ක්‍රියා කරන්න කියලා සුනෙසිස් අවශ්‍ය වුණා ඊට පස්සේ ඒක භුක්ති විඳින නම් ප්‍රොනෙසිස් අවශ්‍ය වුණා okay and this is the fruit of phronesis මේක තමයි phronesis වල ඵලය you've put in effort it's cost you something it's cost you money it's cost you time it's stopped you doing other things but this is the fruit of it and you're going to have a very very happy family ඔබ වැයමක් දරුවා ඔබ මුදලක් එකට වැය කරන්නට වුණා නමුත් අවසානයේදී මේක තමයි ඔබ අනර්ගව භුක්ති විඳිනා උදේ this is the fruit of phronesis මේක තමයි phronesis හි ඵලය look the family or the people come together and they pray together පෞල සහ එකට එකතු වෙන අය එකට යාඥා කරනවා. It's a great family meal. ඉතාමත්ම අනර්ග පෞලේ කෑම වේලක්. Great fellowship. අනර්ග සහභාගීත්වයක්. Do you see? Can you see this journey that we have gone on? මේ ගමන ඔබට තේරෙනවද අපි ගමන් කරාවු? Now this is a really simple illustration. මේක ඉතාමත්ම සරල උදාහරණයක්. But this is it. නමුත් මේක තමයි මිය මාර්ථය. We have to start with Sophia. ඔබ සොෆියා වලින් පටන් ගන්න ඕනේ. We have to move into Sunesis. Sunesis තුලට ඇතුල් වෙන්න ඕනේ. And then we have to be doing the Sunesis that we have. ඊට පස්සේ අපිට තිබෙනා වූ Sunesis අපි ක්‍රියාවට දමන්නට ඕනේ. Do you understand that? ඔබට තේරුණාද? Is that good? ඒක යහපත්ද? Yes, is that helped you understand? ඔබට තේරුම් ගන්න පහසු වුණාද? Wonderful. Luke Amen. chapter 1 verse 17. ලූක් පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය They're talking Gabriel is talking about John the Baptist. Gabriel Johann Bautista ගැන කතා කරනවා. And he will go on before the Lord in the spirit and power of Elijah to turn the hearts of the parents to the children, and the disobedient to the wisdom of the righteous, to make ready a people prepared for the Lord. Amen? Amen. To turn the disobedient to the wisdom, the phronesis of the righteous. This is what John the Baptist, it was prophesied to, he was going to do. යොහාන් බෞතිස්තමේ දේ කරන්ට යනවා කියලා තමයි අනාගත වාක්‍ය කියලා තිබුණේ. The word for disobedient there means totally unpersuadable. අකීකරුකම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම unpersuadable. There's no way you can persuade. If somebody is unpersuadable, whatever you say, they're not going to change their mind. මොනවා කිව්වත් වෙනස් කරන්නට බැරි කෙනෙක්. They're totally stubborn. සම්පූර්ණයෙන්ම දඩබ්බරයි. Have you ever met anybody like that? ඒ වගේ අය ඔබ දන්නවද? No. නෑ මම කරන්නේ නැහැ. Doing this. Right? Totally unpersuadable. What I'm doing, I'm going to do. Solawanna ba mama karana de mama karana e wage inna aya. Have your kids ever been like that? Obage daruwan e wage vela thiyenada? Have you ever been like that? Oba e wage vela thiyenada? Right. Totally unpersuadable. Sampurnayenma wenas karanta beri. And what does it say? Mokadda me sthane kiyanne? It's going to turn the disobedient, the unpersuadable to the phronesis of the righteous. Akikaru vuwanwa e ධර්මිෂ්ඨයන්ගේ ෆ්‍රොනෙසිස් වලට හරවනවා කියලා කියනවා. How do you know somebody is disobedient? You know somebody is disobedient because they do the wrong things, right? කොහොමද ඔබ දන්නේ කෙනෙක් අකීකරුයි කියලා? ඔවුන් වැරදි දේ කරන විටයි. Don't go this way. මේ පැත්තට යන්න එපා කියලා කියනකොට? Going this way. ඒ පැත්තටම යනවා. Right, totally disobedient. සම්පූර්ණයෙන් අකීකරුයි. Yeah, just doing the opposite to what they know is right. හරි කියලා ඔවුන් දන්නා ඌ දෙයට විරුද්ධව ක්‍රියා කිරීමයි. And this verse says it will turn the disobedient to the wisdom, to the phronesis, to the practical working out of the righteous. මේ පදයේ කියනවා ඒ අකීකරු වූවන් ධර්මිෂ්ඨයන්ගේ phronesis වලට එහෙමත් නැත්නම් හරි දේ කිරීමේ ප්‍රඥාවට හරවනවා කියනවා. It was a total change of activity. සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේ වෙනසක්. A total change of heart. සම්පූර්ණ හදවතේ වෙනසක්. A total change of spirit. සම්පූර්ණයෙන්ම ආත්මයේ වෙනස. And it was you could tell it was going to happen because they were disobedient, they were going that way, and phronesis makes you do something. අපි අකීකරු වෙලා ඉන්නකොට ෆ්‍රොනෙසිස් පැමිණියාම ඒ ෆ්‍රොනෙසිස් අපිව පොළඹවනවා යම් දෙයක් කරන්න. People were going to be changed so that they would be doing what the righteous would do. මානුෂයන්ව වෙනස් කරනු ලබනවා හරි දේ කරන්නට ඒ ධර්මිෂ්ඨ යන් ධර්මිෂ්ඨයාගේ ප්‍රඥාව තුලින්. Incredible. It's a practical wisdom. ඒක ප්‍රායෝගික ප්‍රඥාවක්. Right, Ephesians chapter 1 verse 8. Epise palaweni parichchede This is talking about God's grace. God's grace. Devyan wahansege anugrahaya gana me sthane katha karana. That he lavished on us with all wisdom and understanding. E karunawa siyulu pragnawa ha nuwanathikamen apa kerehi bohowanta salasuseka. The wisdom there, word for wisdom is sophia. E sthane pragnawa kiyala kiyanne sophia. The word for understanding is phronesis. Nuwanathikama ehemath naththam therum ganima kiyanne sunesis. God lavished. That means he poured his grace on us. උන්වහන්සේ අපේ අනුග්‍රහය වැගිරුවා අප උදෙසා. For God to pour his grace on us, it couldn't just be sunesis. It couldn't just be an idea in his head. අපට ඒ අනුග්‍රහය වගුරන්නට නම් නිකන් ඒ මනසේ අදහසක් විතරක් වෙන්නට බෑ. When you pour grace, that there's an action going on, right? ඒ වගුරනවා කියලා කියන්නේ ඒ ස්ථානයේ යම් ක්‍රියාවක් සිදු වෙනවා. So he knew what he was doing. උන්වහන්සේ දැනගෙන සිටියා උන්වහන්සේ කුමක්ද කරන්නේ. And he was doing it. උන්වහන්සේ ඒ කරමින් සිටියා ඒ වගේම. God didn't just think about grace. He poured, he gave. It was an action. දෙවියන් වහන්සේ කරුණාව ගැන සිතමින් සිටියේ නැහැ. උන්වහන්සේ ක්‍රියාවකින් ඒ දෙපෙන්නුම් කරා. God lavished his grace on us. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනුග්‍රහය වගුරුනු ලැබුවා. That's what we celebrated this morning. ඒක තමයි අද උදෑසන අපි සැමරුවේ. And he didn't just do it as a good idea. He did it with Sophia and he did it with phronesis. උන්වහන්සේ නිකං අදහසකින් ඒ දේ ක්‍රියාත්මක කරේ නැහැ. උන්වහන්සේ කරේ ඒ දේ Sophia සහ Sunesis phronesis එක්කයි. Phronesis comes from the Greek word phron. Phronesis කියන වචනය පැමිණෙන්නේ ග්‍රීක වචනය phron කියනවා. Which means mind. ඒ කියන්නේ මනස phron කියලා කියන්නේ. 1 Corinthians 2:16. 1 Corinthians 2 පරිච්ඡේදයේ 16 වෙනි පදයේ. Who has known the mind of the Lord so as to instruct him? But we have the mind, the phron of Christ. මක්නිසාද ස්වාමින් වහන්සේ උගන්වන පින්සන් වහන්සේගේ සිත දැනගත්තේ කවුද? We have the mind of Christ. අපට තිබෙන්නේ දෙවියන් වහන්සේගේ මනසයි. This was Paul's revelation. මේක ඇවිල්ලා පාවුල්ගේ එළිදරව්වීමයි. And this was the way that Paul lived. මේ ආකාරයෙන් තමයි පාවුල් ජීවත් වුනේ. This is true for us. මේක අපට සත්‍යතාවය. We have that mind of Christ. අපට දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ මනස තිබෙනවා. That's what we were reading in Rhapsody today. ඒක තමයි අද දවසේ අත්‍යන්තයෙන්ම අපි කියුවේ. Right, we have the mind of Christ. We have to keep on renewing our mind and building it up in the word of God. අපට ක්‍රිස්තුස් වහන්සේගේ මනස තිබෙන නිසා දිගින් දිගටම අපි ගොඩනගා ගන්නට අවශ්‍යයි වෙනස් කර ගන්නට අවශ්‍යයි වචනය තුලින්. The mind of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ මනසින් අපි ක්‍රියා කරන විට as we think thoughts that are right and noble and holy and true. හරි ශුද්ධ වූ සිතුවිලි අපි සිතන විට we will be caused to act in that way. අපිට පෙළඹවීමක් එනවා හරි ආකාරයට ක්‍රියා කරන්නට. Our mindset determines our actions. අපගේ මනස මානසිකත්වය තීරණය කරන අපේ ක්‍රියාවන්. Our mindset determines our actions. If we haven't got a mind fixed on it, we'll follow our heart. අපිට මානසිකත්වයක් තිබුණේ නැත්නම් ඒක දෙයක් උදෙසා අපි අපේ හදවත යන දිශාවට ගමන් කරනවා. But when we have a mindset. නමුත් අපි මානසිකත්වයක් ඇති කරගත්තාම even if we don't feel like it, we will do it anyway because it's what we are thinking. අපිට ඒ දේ කරන්න හිතුනේ නැතත් අපි ඒ දේම කරනවා මන්ද අපේ මනස ඒ මානසිකත්වයක් ගොඩනැගිලා තිබෙන නිසා. You Pastor Rashan, I think he said didn't he last week, you know you want to give up smoking. Pastor Roshan kiwa samahallawata oba danaga obata danennata puluwan mama den dumpaane kirima nathara karanta one kiyala you can know it's right to stop doing something yam deyak nathara karanta one meka nathara karana eka hari kiyala obata danennata puluwan but if you don't stop it it's foolish namuth oba eka nathara kare naththam eka ajnanakama to know something that's right and not to do it that's foolishness right hari deyak danagena eka nokara sitima ajnanakama and how do we come to that place of victory where we do what we know is right kohomada api jayagrahi sthanayata paminen api danna ude kriya karannata when we have a mindset apata manasikatwayak tibiya yutuwe when our mind has is the mind of Christ අපිට ක්‍රිස්තුස් වහන්සේගේ මානසිකත්වයේ තිබෙන විට we will do what is right. මිනිසයන් හරි දේ එවිට කරන්නට යනවා. We will do what is right. අපි හරි දේ කරන්නට යනවා. Just quickly Philippians chapter 2. පිලිප්පි දෙවෙනි පරිච්ඡේදයේ verse 2. දෙවන පදය. Make my joy, this is Paul speaking, make my joy complete by being like-minded, having the same love, being one in spirit and of one mind numbala ek prema etuwa ekangawa sita ek karanayama abhipraya karana karagena eksitwa sitimen mage pritiya sampurna karanna like minded ek aakarayakata sitanna of one mind ek manasikatwayakin sitinna this is one of the greatest powers of the church meka thamai sabhave ek balavatma sthanaya and it says it will make Paul's joy complete එතන ඒ ප්‍රීතිය සම්පූර්ණකම තිබෙනවා කියලා කියනවා. When we live and we worship and we serve with one mind. එක මානසිකත්වයක් ඇතුව අපි ක්‍රියා කරනකොට, නමස්කාර කරනකොට, සේවය කරනකොට with the mindset of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ මානසිකත්වය ඇතුව. Because it's that mindset that will cause us to act with phronesis. මන්ද ඒ මානසිකත්වය තමයි අපිව පොළඹවන්නේ phronesis තුල ක්‍රියා කරන්නට. Verse 5 Philippians 2 In your relationships with one another have the same mindset as Christ Jesus. Verse 5 ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. Have the same in your relationships with one another. You know what? We will have no disagreements. එකිනෙකනා සමග තිබෙනව සම්බන්ධතාවය තුල nobody getting hurt. එවිට කිසිම කෙනෙක් දුකටපත් වෙන්න යන්නේ නැහැ හිතරි දෙන්න යන්නේ නැහැ. Nobody kind of just draw back a little bit. I don't want to people don't so kind to me. I don't like what's going on. කිසි කෙනෙක් කියන්න යන්නේ නැහැ සමහර අය මට කරුණාවන්ත නැහැ ඒක නිසා මම යාළුවත් එක්ක කතා බහ කරන්න නැහැ කියලා. We will have none of that. ඒ වගේ කිසි දෙයක් සිදු වෙන්න යන්නේ නැහැ. We have the same mindset as Christ Jesus. ක්‍රිස්තුස් වහන්සේගේම මානසිකත්වය අපි තබා ගත්තොත් because when we have that same mindset we will be working with phronesis with one another. එම මානසිකත්වයම අප තුල තිබෙන විට අපි phronesis තුලින් ක්‍රියා කරන්නට යනවා එකිනෙකනා උදෙසා. Which will be gracious. එවිට ඒක ඊටාත්ම කරුණාවන්තයි. කරුණාවන්තයි. And doing the right thing. හරි දේ අපි කරනවා. Amen. Amen. Phronesis is the expression of the wisdom of God. Phronesis ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පෙන්눔 කිරීමක්. It is a manifestation. It is a doing of the wisdom of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ක්‍රියා කිරීමේ ප්‍රකාශ වීම. And it is that doing that will take us into victory and triumph. ඒ ක්‍රියා කිරීම තමයි අපිව ජයග්‍රහණය විජයග්‍රහණය කරා ගෙන යන්නේ. As we speak in tongues we get Sophia. අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරනකොට as we read the words Sophia පැමිණෙනවා. අපි වචනය කියවනකොට සුනිසිස් පැමිණෙනවා. And as we continue to read the word and allow the spirit to work in us and as we confess the word. දිගින් දිගටම වචනය මෙනෙහි කරමින් ඒක කියවමින් ඒක අපේ හදවතට ඇතුල් වෙන්න දීලා අපි මුඛයෙන් ප්‍රකාශ කරන විට there will be a conviction that comes in us to do the word. අපගේ හදවතේ යම් පෙළඹවීමක් ඇති වෙනවා ඒ කියනවා වචනය කියනවා දෙ කරන්නට. We read James this week, didn't we? අපි යාකොබ් පොත කියෙව්වා. We can't just read the word, we have to do the word. අපි වචනය ඒ දැනගෙන මදි අපි ඒක ක්‍රියා කරන්නට ඕනේ. We aren't blessed just if we know the word, we are blessed when we do it. වචනය දැනගැනීමෙන් නෙමෙයි අපි ආශිර්වාද ලබන්නේ වචනය ක්‍රියා කිරීමෙන්. When it is our mind set. අපට හැකියාව ලැබෙනවා ඒ කියනවා උදේ කරන්ට අපට අපගේ මානසිකත්වය හදාගත්තාම So that phronesis is the expression of the word of God. එවිට phronesis තමයි දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාවක් ලෙස පෙන්눔 කරන්නේ. Isn't that an amazing thing? ඒක ඉතාමත්ම අනර්ගයි නේද? This is what we have been called to walk as. මේ ආකාරයෙන් තමයි ගමන් කරන්නට අපව කැඳවා තිබෙන්නේ. And this is what we have been enabled to walk as. මේ ආකාරයෙන් ජීවත් වෙන්න තමයි අපට හැකියාව දෙවියන් වහන්සේ දී තිබෙන්නේ. Let's finish this year. අපි මේ වසර අවසන් කරමු. Walking with Sophia, walking with Synesis and walking in Phronesis. Sophia තුල, Synesis තුල සහ ඒ Phronesis තුල ක්‍රියා කරමින්. Father, I thank you for your great presence. පියානිය ඔබ වහන්සේගේ බලවත් වූ අභිමුඛය ගැන ස්තුතියි. I thank you for your word. ඔබ වහන්සේගේ වචනය ගැන ස්තුතියි. I thank you that you take us from Sophia to Synesis to Phronesis. Sophia තුලින් Synesis වෙතට, Synesis වෙතින් Phronesis වෙතට අපට ගෙන යන්න. That we will have the mindset of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ මානසිකත්වය තිබෙන පිණිස. That will cause us to be victorious and triumphant in everything. අපි කරන්නා සියලු දේ තුල ජයග්‍රාහික වෙන්නත්, විජයග්‍රාහි වෙන්නත්. I speak the Phronesis of God over the youth and their relationships. Devyan Hansige Phronesis prakash karna taruna taruniyan mata. The Phronesis of God to be manifested in every business and in every workplace this week. Hama vyapara sthanayakatama hama vyaparikayakatama Hansige Phronesis family ne pili. The Phronesis of God to be manifested in every family. Hama paulak tulama Phronesis kriyaatmaka wana pinisa. And in every relationship. Hama sambandhatawayak tulama Phronesis kriyaatmaka wana. And in every activity that is done to serve you. Oba wahanseeta seve karanna u hama sevakayak tulama Phronesis kriyaa karana. We have the mindset of Christ. Apata Christus wahansege manasikatwaya thibenawa. We have the mindset of Christ. Christus wahansege manasikatwaya apata thibenawa. We are doers of the word. Api wachane kriyaa karawannan. Wisdom is proved right by our actions this week. ඒ ප්‍රඥාව සනාථ කරනු ලැබෙනවා අපි කරන්නා වූ ක්‍රියාවන් තුළින්. So that wherever we go, we are a blessing. අපි යනා වූ හැම ස්ථානයකම අපි ආශිර්වාදයක් වෙනවා. We bring life. අපි ජීවනය ගෙනෙනවා. We release life. අපි ජීවනය නිදහස් කරනවා. We bring blessing to people. අපි මානුෂයන්ට ආශිර්වාදය බෙදා හරිනවා. We walk in health. අපි නිරෝගීව ගමන් කරනවා. We walk in victory. අපි ජයග්‍රහීකව ගමන් කරනවා. We walk in protection. අපි ආරක්ෂාව තුළ ගමන් කරනවා. We walk in peace. අපි සමාධානය තුළ ගමන් කරනවා. We walk in prosperity. අපි සඵලත්වය තුළ ගමන් කරනවා. We thank you, Father. ස්තුතිපියානි. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්.